ඔබට ලැබුණ නම් මේ රාහුල මාතා යසෝදරා අඬ නැහැටි මේ එකමාරක් කොණ්ඩ කැපුවේ. ඊට පස්සේ ඇගේ කොණ්ඩ ආයාවා. ඒ කොණ්ඩ කැපුවා. එහෙම කසාවත් දරාගත්තා. පැදුරක් බිමට දාගත්තා. එක වීලින් ඇවෙන්ට අධිෂ්ඨාන කළා. ඇස් දෙක පියාගෙන හිතුවා. ඇස් දෙක පියාගෙන හිතුවා. මගේ ස්වාමියාට මාව සිහි නොවේවා. ගියේ යම් විමුක්තියක් උදෙසා නම් ඒ විමුක්තියට බාධා වී මාව මතක් වුණු අඬ අඬ හිතන්නේ මේක විශ්වාස කරන්න බෑ ලෝක සත්වයාට මෙහෙම කෙනෙක් හිතයිද කියලා. ඒ වුණාට යසෝදරා හිතුවා. යසෝදරාව හිතුවා. අද කාලේ නම් කෙනෙක් අත්හැරලා ගියාට පස්සේ ඔබට මාව මතක් වෙයි හැමදාම. ඔබට කවදා හරි මාව මතක් වෙයි. මැසේජ් ගගහා මතක් කරවනවා. ඒ අයට පේන්ට ගමන් බිමන් ගිහිල්ලා මතක් කරවනවා. රිද්දා රිද්දා සතුටු වෙන එක තමයි අද කාලේ ආදරේ කියන්නේ. මාගේ ස්වාමියාට මාව සිහි නොවේවා. සිහිනෙක්මත් මාගේ ස්වාමියාට මාව නොපෙනේවා. ඔහුගේ ගමන සඵල වේවා. මේ බලන්න ඔබට තියෙනව නම් රාහුල මාතා යසෝදරා උත්තමාවියගේ පුත ඔබ ගත්තා නම් 93 වෙනි පිටුවේ තියෙනවා. හිමේ ගොසින් මල් යහනක නිදනවද කෝමල යනගේ සිරිපා දෙක රිදෙනවද හිගේ නැතුව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි හිමියද ඔබ කොතැනකද කොහෙද දන්නේ ඉන්නේ හිමාලයට ගියා කියලායි කියන්නේ. නමුත් ඇත්තටම මහ බෝසත්තු හිමාලයට නෙවෙයි ගියේ. ඇයි හිතුවේ හිමාලයට ගියා කියලා? සිරිපා සංගල රත්තරම් මිරිවැඩි සංගල නැතුන් තියෙලම නැහැ. අනේ කැලේ ගිහිල්ලා පාදක රිදෙනවද දන්නේ? දෙවියෝ ආරක්ෂාවට ඉන්නවද දන්නේ? මගේ ස්වාමියාද කොතැනකද දන්නේ? හිමයේ කුසින් මල් යහනක නිදනවද කොමල අනගි සිරිපාදික රිදෙනවද හිගේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇඳ රජුනි හිමියද ඔබ කොතැනකද සුවඳ බෝජුන් වැළඳු මංගේ හිමි සඳුට නිබඳ බෝජුන් රස කර දුන් වලඳන්ට සුවඳ පලාපල වැවියන් හිමියන්ට සුවඳ මල් පිපියන් මගේ රං කඳට කැලි තිබෙන කොයි දේවන් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා අවේ තිබෙන රස මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සැදේවා. එහෙම තමයි යසෝදරා කියලා තියෙන්නේ. මං ඒ ටික කියන්න හිතුවේ මේ විදිහේ බිරිඳක් නම්

දැක්ක ගමම්ම දැක්ක ගමම්ම සිහි කල්පනාවක් නෑ. අවුරුදු හතකට පස්සේ එක්ක පිම්මට පැනලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගේ කින්නා දෙක තමන්ගේ අත් දෙකෙන් අල්ලාගෙන අඬන්න ගත්තා. අඬන්න ගන්නකොට සුද්ධෝදන රජතුමත් අනිත් පිරිසත් ඒ යසෝදරාව මෙහෙම ආපාත කරලා අල්ලන් හදද්දී අතින් සංඥා කළ බුදුරජාණන් වහන්සේ ඒ අඬපු ඇඟිල්ලට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ ස්පර්ශ නොවුණා නම් යසෝදරාවගේ හදවත බැරෙනවා. එච්චර ඇඬිල්ල කිහිවලු කඩාගෙන ඇඬිල්ලක් සිහි නැතුව ඇඬිල්ලක් සසරකම දුක් කියන ඇඬිල්ලක් අවුරුදු හයක් තමන් විඳපු දුක වචනින් කියන්න නැතුව තේරෙන්න අඬ නැඬිල්ලක් යසෝදරා. එහෙම අඬන අඬලා යම් මොහොතක සිහි ආවද වේගෙන් පස්සට විසුණා. එතකොටම දැනුණා මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා අල්ලලා වන්දනා කළ තිනි ස්ත්‍රීන් දෙන්නයි. එක්කෙනෙක් යසෝදරාව, ඒත් මහනවින්ද කලින් මේ අඬ නැඬිල්ලේදී. අනිත් කෙනා තමයි මහා ප්‍රජාපති උත්තමාවිය පිරිනිවන් පාන්නට යනකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මං කිරි දීලා හදපු අම්මා, එනිසා මට සිරිපතුල් දෙක අල්ලලා මඳින්න දෙන්න කියලා අම්මා කෙනෙකුට. ඒක තමයි මහා ප්‍රජාපතිගේ ප්‍රාර්ථනාව. මහා ප්‍රජාපති රහත් තෙරණියගේ ප්‍රාර්ථනා කීපයක් තිබ්බා. එකක් තමයි එතුමිය ගොඩාක් කැමති ප්‍රාර්ථනාවක් තමයි බුදුරජාණන් වහන්සේ ධම් දේශනාව බලන්න ආසයි. අනෙත් එක තමයි බුදු සිරිපාන්ල වඳින්න ආසයි. මේ ප්‍රාර්ථනා දෙකම ඇෂ්ට කරගත්තා. ඔය තමයි සම්පූර්ණයෙන් 45 වසරකට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ස්පර්ශ කළේ තමන්ගේ මව්. ඒ වගේම යසෝදරා සසරක දුක කියලා. එච්චරයි. ආයි ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කවුරුත් ස්පර්ශ කළ නැහැ. කාන්තාවක්. ඉතින් පින්වත්නි, ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමා හිතුව යසෝදරාවගෙන් වරදක් වුණාද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කරුණු කියන්න කියනවා. ස්වාමීනි, ඔබ වහන්සේ කිස් කැපූ බව දැනගෙන මේ යසෝදරාවට කිස් බෑවා. ඔබ වහන්සේ එක වීලෙන් වළඳන බව දැනගෙන යසෝදරාවට එක වීලක් වළඳුවා. ඔබ වහන්සේ වනේ බිම සැතපෙනවා කියලා දැනගෙන මේ යසෝදරාවට බිම සැතපුණා. මේ ඔබ වහන්සේ කසාවත් දරනවා කියලා දැනගෙන යසෝදරාවට කසාවත් දරාගත්තා. ඔබ වහන්සේ වෙනුවෙන් පුදුම විදියට ජීවිතය කැපකලී කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පීරජිතුමනි, මේ යසෝදරාව සසරේ පුදුම විදියට ස්වාමි භක්තියෙන් හිටියේ. මේ යසෝදරා අතීතේ සඳ කිඳුරියක් වෙලා බෝධිසත්වයන් සමග ප්‍රේමයෙන් වෙලි ඉඳිද්දි බරණැස් රජුරෝ ඊතලෙන් වෙදලා කිඳුරියට ඇරයුම් කළා. මාලිගාවට යන්න තමන්ගේ ස්වාමියාට වැදුන ඊතලේ ඇදලා ඔඩොක්කේ තියාගෙන බොහෝ වැළපෙද්දී ස්වාමියා මිය ගියා කියලා හිතාගෙන අතට දැනුණා රස්නය, හදවති රස්නේ. එතකොට හිතුවා පණ තියනවා කියලා. වනේ අඬලා එදා කිඳුරිය ඇඬුවා කියනවා මුළු වනේම මල් බිම වැටෙනකල්. වනේම මල් බිම වැටෙනකල් අඬලා තිනවා කිඳුරා වෙනුවෙන්. එහෙම අඬලා ලෝකපාලක දිවිවරුනි, නුඹලා මාගේ ස්වාමියා දෙස බලන්නේ නැද්ද? මාගේ ප්‍රිය ස්වාමියා දෙස බලන්නේ නැද්ද? මා ස්වාමියා කෙරෙහි භක්තිව සිටින සත්‍යානුභාවයෙන් දිවිවරුනි, නුඹලට මේක දැනෙන්නේ නැද්ද? සද්දවිඳුගේ ආසනේ උණු වුණා. බලන්න පින්වත්නි, සත්‍ය ක්‍රියාව, පතිවෘතාවේ සත්‍ය ක්‍රියාව. මේ ඉරමණඩලේ රශ්මිය කොච්චරද? ඉරමණඩලේ රශ්මියට පඬුපුල් ආසනේ උණු වෙන්නේ නැහැ. සඳ මණ්ඩලේ රශ්මියට පඬුපුල් ආසනේ උණු වෙන්නේ නැහැ.

මංකිවා ඒ කිල්ලන්ට අනාගතය යන කලද සාමකත් දෙවා. දෙගිනෙවුගේ කටවල් හොඳරෑන ඒ කොල්ලක් ගත් කටනම කිවහම ප්‍රශ්නයන් නෑ සාමිනාන්ස ඒ කිල්ලු තුන්දිනාව දැන් වෙන කොන්න කොල්ලු තුන්දින එක කයාලු ලකිවා. කොහොමද කොහොමද සසර කෝ බඹසර කෝ පිරිස්දුකම් ඕ අහනකුට සිය දහස් වතාවක් මේ පැවිදිච්චය කොච්චර ශේෂ්ඨද අනාගතය ඔයාලගේ ළමයිට කොච්චර තියෙනවද බලපෑවා කොච්චර අනතුරක් තියෙනවා මේ උත්තමාවිට වැඳ වැඳ හිටියෝ ඒ පිම්බලෙ බේරේ යම්කිසි මේ කුමාරියක් යම්කිසි තරුණ කෙල්ලෙ විවාහ වෙනකල් බඹසර රැකලා මේ උත්තමාවිය ළඟ පහනක් තියලා පතන බැතුමන ඉටුවෙනවා මේ උත්තමාවියගේ දෑසට පේන්නේ බඹසර තියෙන කිල්ලෝ මේ අඩවන් දෙනටින් නෙත් විවර කරලා මේ උත්තමාවිය බලනකොට ඇයට පේන්නේ පතිවෘතාව රකින ස්ත්‍රී මේ උත්තමාවිය නිස්සංගල විවර කරලා බලනකොට බඹසර තියෙන මෑණිවරු පේනවා ඒ නිසා අද ඉඳලා මේ උත්තමාවියගේ උතුම් පවිත්‍රතාවේ සිහි කරලා බඹසර අධිෂ්ඨාන කරගන්න විවාහ වෙනකල් චර්යාව චරිතේ නරක කරගන්න එපා අද ඉඳලා තමන්ගේ ස්වාමියාව ඉක්මවලා වෙන පිරිමිගෙන කටයුතු කරන්න එපා අධිෂ්ඨානයක් ගන්න මොකක් හරි පිනක් තියෙන නිසානේ මෙච්චර වෙලා හිටියේ ඇගේ අනුභවය තියෙන නිසානේ මේ වලාකුළු මෑත් උනේ ඒ අනුභවය තියෙනවා යම්කිසි කෙල්ලෙක් මේ උතුම් යසෝදරාවට වැඳ වැඳ ඉන්න කෙල්ලෙකුට කොල්ලෙක් කරදරයක් කරන්න හැදුවොත් ඒ කොල්ලට එක සාපයක් වෙනවා ඇයි පවිත්‍ර උත්තමාවියකගේ දියණියකටයි කරදර කරන්නේ මේ වගේ පවිත්‍ර උත්තමාවියක් ඇසුරු කරන දියණිවරුන්ට කරදර වෙන්නේ මේ වගේ පවිත්‍ර උත්තමාවියකට වඳින පිරිමින්ට නරක ගැහණු ලැබෙන්නේ ඇයි අද කාලේ පිරිමින්ට නරක කාන්තාව ලැබෙන්නේ යසෝදරා උත්තමාවියට වැඳලා නැහැ වන්දනාම් කළා නැහැ අපිට සිල්පදයක් තියෙනවා භික්ෂුණීන්ට වඳින්නපා කියලා නැත්තම් දහස් වතාවක් හිතෙනවා පෙරලි පෙරලි වඳින්න මේ උත්තමාවියට එච්චර පවිත්‍රයි එක්කෝ බඹසර රකින්නවා නැත්තම් ස්වාමි භක්තියෙන් යුක්තයි කිල්ලම් කරන නරක වල් වැඩ කවදාවත් යසෝදරාව සසරේම කල්ප අසංකේ අතර වල් වැඩ කරලා නැහැ ඈ පවිත්‍රයි එක ජීවිතයක ඒ වාගේ ස්වාමියයි බිරිඳයි තාපසකමට ගියා ඔක්කොම ධනිය දන් දීලා වනේ හින්නකට බඩේ කැක්කමක් හැදුණා හරියට ලොකු බඩේ කැක්කමක් දරා ගන්න බෑ රාත්‍රී ඊටස් මහ බෝධිසත්ව තාපසින්නාන්සේ දැන් බ්‍රහ්මචාරි දුන්න හැරේටියක් හැරේටිය වාරුවෙන් ඈ ආවම් අම්බලමකට අම්බලමි ලෑල්ලක් දාන තියෙන එක කෙලවරක තාපසි ඉන්නවා කිව්වා තාපසි මං ගිහිල්ලා මේ මොනවාරි බෙහෙතක් හොයාගෙන ඉන්න ඊටස් බෙහෙතක් හොයාගෙන ඉන්න ගියා බෝසත් තාපසතුමා ඇවිදලා ඇවිදලා බෙහෙත හොයාගෙන එනකොට තාපසය මැරිලා ඒ තාපසය රත්තරම් පාටයි ඉතනින් යන මිනිස්සු මේ වැටිලා ඉන්න තාපසීන්නාන්සේ දැකලා තාපසී දැකලා ඔසවලා ළඟ තියාගෙන ඔඩොක්කි තියාගෙන කාන්තාව අඬනවා අනේ මෙච්චර රන්රුවක් පණ පිටින් දකින්න බැරි වුණේ ඇයි කියලා තාපසීන්නාන්සේ පින්වත්නි තාපසීන්නාන්සේ ඇවිල්ලා අයිනක ඉඳගෙන ඒ බංකුවේ මයින් ඉඳලා ගෙනාව බෙහෙත් ටික පැත්තක තියලා දානි වැළඳුවා අඬන්නේ මිනිස්සු ඇහුවොත් මේ ওই දෙන්නගේම ඇඳුම් එක වගේ කවුද මේ ওই තාපසියා ඔබගේ කවුද දැන් නම් මගේ කවුරුවත් මේ කලින් බිරිඳ ඉතින් මේ මැරිලානේ දුක නැද්ද මේ අපිට දැක්ක ගමන් දුකයි කිව්වා දැන් මං අඬන්නේ ඇයි ඇයි මැරිලානේ

මහා උත්තමාවේ. මෙහෙම කොහොමද කරන්නේ? ස්ත්‍රිය කොහොමද මෙහෙම කරන්නේ? තුන් ලෝකෙම මේ ගෞතම බුද්ධ ශාසනයම වෙන ස්ත්‍රියාවක් නැහැ කියනවා. මෙච්චර ගුණවන්ත යසෝදරා තරම්. හැම ගෙදර ගෙවා ගෙදරක ස්ත්‍රියක් ඉන්නවා නම් ඒ ගෙදර යසෝදරාවගේ රූපි තියෙන්න ඕන, වඳින ඈලාගේ උතුම් ජීවිතයට වඳින්න ඕන, ඈලාගේ උතුම් ජීවිතයට වඳින්න ඕන. අපි පිරිමින් වශයෙන් අපි මගේ සාස්ත්‍රුන් වහන්සේට වඳිනවා. අපි ණය නැහැ. පිරිමි ජීවිතේ පිරිමින්ගෙන් උතුම්ම කෙනාට වඳිනවා. කෝපින්වත්නි, මෙතන ඉන්නවනම් කාන්තාවෝ, උපාසිකාවෝ, ඈ උපාසිකාවරුනි, නුඹලා ස්ත්‍රීන්ගෙන් උතුම් ස්ත්‍රියට වැඳද? පිදුවද? යසෝදරා උත්තමාවියට කිරිහාර ටිකක් හදලා පිදුවද? හැබැයි පරම්පරා හතක් කොයි පින නොකරගෙන මැරුණේ? නුඹලා වාසනාවන්ත නැහැ. දැන් පුළුවන් මැරෙන්න කලින් ඒ උත්තමාවියට දන් ටිකක් පුදන්ට, දන් ටිකක් පුදන්ට. ඊර්වසේ කියන මගේ දරුවම ඔබ වහන්සේ දන් දීලා, දන් දෙනකොට ගැට ගහලා දෙන්නේ, ඒ ලනු ටික එකතු කළොත් මගේ හිතට පේනවා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා වැල් එකතු වෙනවා කියන දරුව දන් දීපු ඒවා. ඊට පස්සේ පින්වත්නි බිරිඳ දන් දුන්නා. රසෝ නාපහු සංදිවිඳු වෙසන්ත රජුරන්ට දුන්නා. ඊට පස්සේ ටික දවසක් යනකොට අම්මලා ආපහු එනවා. පුදුමයි පින්වත්නි, පියාගේ අම්මගේ පාල්ලලා වඳිනවා මන්ත්‍රී දේවිය. අරෙන් චූටි ළමයි දෙන්නා ජාලිය කෘෂ්ණ ජිනා එද්දි, ජාලිය කෘෂ්ණ ජිනා අරෙන් එද්දි යක්ෂා වේශයක් ආවා වගේ කියනවා මන්ත්‍රී දේවියට. සිහිය නැති වුණා. දුවගෙන අරෙහිට ගිහිල්ලා දරුවෝ දෙන්න අල්ලා ගත්තා විතරයි එහෙම්ම කලන්ත දාලා වැටුණා. දරු දුක මන්ත්‍රී දේවිය, දරුවෝ දෙන්නටත් අම්මාගේ දුක උණුසුමට එහෙම කලන්ත දාලා වැටුණා. කලන්ත දාලා වැටිච්ච මන්ත්‍රී දේවියගේ, සිහිසුන් නැති මන්ත්‍රී දේවියගේ දෙතනෙන් කිරි විදිනවා. ඒ කිරි උඩින් ඇවිල්ලා දරුවෝ දෙන්නගේ කටට වැටෙනවා. වෙස්සන්දර ජාතිකයේ තියෙනවා ඒ කිරි බින්දු දරුවන්ගේ කටට වැටුනේ නැත්නම් දරුවෝ දෙන්න එතනම මැරෙනවා. එහෙම දරුවනේ දෙයනේ දන් දුන්නේ. ඕකවත් සිහි කරලා කොල්ලෙක් මහන වෙන්න යනකොට බාධා කරන්න එපා. මේ යසෝදරා උත්තමාවියට උපහාරයක් විදිහටවත් මහන වෙන්න යන කොල්ලෙකුට මහන වෙන්න යන්න දෙන්න. කොච්චර අම්මලා කුල් හෙලනවද? ඔච්චර දරු දුකට ඔය වගේ සිද්ධියක් ඔයාලට වෙලා නැහැ. විශ්වන්ත රජුරෝ දරුවෝ දන් දුන්නේ ඇස්වලින් ලී වැටෙද්දී. දරුවෝ වෙනුවෙන් ඇස්වලින් ලී වැටෙනකල් අඬපු තාත්තා ඉන්නවද? එහෙම දරුවෝ දන් දුන්නේ. ඊට පස්සේ විශ්වන්ත රජුරෝ සිහිය නැතුව වැටෙනවා. රජවරු සිහිය නැතුව වැටෙනවා. 60,000 සේනාව සිහිය නැතුව වැටෙනවා. එක්කෙනෙක් ඉඳලා නැහැ. එක වතුර ටිකක් හිඳ සිහිය තියෙන ඔක්කොම වැටුණා. ඊළඟ ජීවිතේ රහත් වෙන ඔක්කොම මේ වැටිලා ඉන්නේ. පුදුම දන් දීමක්, පුදුම දන් දීමක්. ඊට පස්සේ පොකුරු වැසි වැස්සා, පොකුරු වැසි වාසේ වහිනකොට සංදිවිඳු වැස්සෙව්වි. ඊට පස්සේ ඔක්කොටම සිහිය ආවා. පින්වත්නි, මම ළඟදී තනියෙන් කල්පනා කළා. ඇලියතා දන් දුන්නේ විසන්තර රජුරෝ. සත් ශතක කියලා දානියක් දුන්නේ විසන්තර රජුරෝ. උපන්දා ඉඳලා දන් දුන්නේ විසන්තර රජුරෝ. මන්ත්‍රී දෙවිය නෙවෙයි. කරත්තේ දන් දුන්නේ විසන්තර රජුරෝ. දරුව දෙන්න දන් දුන්නේ විසන්තර රජුරෝද මන්ත්‍රී දෙවියද? කවුද දන් දුන්නේ? විසන්තර රජුරෝ. එතකොට මන්ත්‍රී දෙවිය කිව්වද මාව දන් දෙන්න කියලා? බිරිඳ දන් දුන්නේ වෙසන්ත රජුරෝ.

මහබෝධි සත්ව මෙයාව පරීක්ෂා කරන්න හල් නැලියත් දීලා කිව්වා, මේකින් බතුත් ඕන කැඳත් ඕන කැවුමුත් ඕන කිව්වා. දෙයනේ කොහොමද මම මේකින් කරන්න කියලා හෙවේ නෑ. හොඳ හාල් වලින් බත්තු යලා, කඩසහල් වලින් මේ පිටිකොටල, සන්සහල් වලින් කැඳ හැදුවා, කොමාරි උනේ හැදුවා, දුන්නා. බත් කටේ තිබ්බා රහයි, පෙන්නුවේ නෑ. කැඳ කටේ තිබ්බා රහයි, පෙන්නුවේ නෑ. ඊට පස්සේ කැවුම් කටේ තිබ්බා රහයි, පෙන්නුවේ නෑ. චි මොකද්ද ඔබ කළේ, මගේ මේක ධනිය විනාශ කළා කියලා කැවුම් ටිකයි ඔක්කොම භාජනෙට දාලා අනලා අනලා අනලා එළිය හිටපන් කියලා මුළු මෝනේ අත්වලයි ගාලා දැන් එළිය හිටපන් කියලා බිම් බලාගෙන හිටියා. කොහොමද ඉවසීම, ස්වාමියා ඉදිරි ඉවසීම, ඉවසීම අවුවේ කරවෙන්න හිටියා. ටික වෙලාවක් යනකොට මහ බෝධිසත්ත්ව කෙනා යන්නට එන්න ජෝසි කෙල්ල ගෙදරින් ගෙන්නගෙන ගියා. ගිහිල්ලා එයාව චෙක් කරන්න වෙන මේ චරපුරුෂය එව්වා. කිසිම තැනක තමන්ගේ ස්වාමියාව මම විවාහ වෙලා ඉන්න කෙනෙක් මට කත තියන්න එපා කියලා සැර කළා අමරාදේවි. පතිවෘතාව යසෝදරාව පතිවෘතාවේ ප්‍රතිමූර්තියයි. ඊට පස්සේ තව එක ජාතක කතාවක් කියන්න. ඒ තමයි කුස ජාතකය. කියන ස්වාමීනි, මේ සංසාරේ ආයේ ඔබ වහන්සේත් එක්ක විරසක වෙච්ච එකම ජීවිතය කියනවා මේ කුස ජාතකය. එදා එහෙම විරසක වෙන්න හේතුව කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට යසෝදරා පූජා කරපු කැවුම් ටිකක් මේ බඩගින්නේ ඇවිල්ලා මට තිබ්බේ කැයි දුන්නේ කියලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් අරන්. මේ බලන්නකො බෝධිසත්වරුන්ට සංසාරේ වෙන දේවල්. අපිට මොනවා වෙයිද මේ සංසාරේ යද්දී? ඒ කර්ම බලයේ ඈ පැතුවා උඹ වාගේ කිකනම් මට එපා. ඒ වුණාට පින්වතුනි, පසේ බුදු කෙනෙක් ළඟ පතනදී සම්බුදු කෙනෙක් ළඟ පතපු කර්මෙන් යට යනවා. ඈ පසේ බුදුරජාණන් වහන්සේ ළඟ පැතුවා මට උඹ පේන්න එපා කියලා. ඒක ආව එක ජීවිතයකට. කුස රජුරන්ගේ මෝන කැවුමක් වගේ පබාවතී විවාහ කරලා ගෙනාවා. මල්ලිගේ රූපේ පෙන්නලා තමයි ගෙනාවේ. මල්ලි ලස්සනයි, ටිකක් මෝඩයි. ඒ කියන්නේ ලස්සනයි, ටිකක් මෝඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ අයියාගේ මෝන කැවුම වගේ. හැබැයි නෝනක්කාරයි කුස රජුරෝ. ඊට පස්සේ රාත්‍රියේ සිරියහන් ගබඩාවට කුස රජුරෝ එනවා. උදේ වෙන්න කලින් කාමරින් යනවා. කුසරංජුරන් ආසයි පබාවතගේ මෝන දවල් කාලේ දකින්න. අම්මට කිව්වා, අම්මේ මට මෙයාගේ මෝන නම් බලන්න මෝන. ඊට පස්සේ කොහොමද බං කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, මේ එහෙනම් ඇත්තු ඉන්න පැත්තට ගෙන්නගෙන උඹ ඒ පැත්තේ හිට බං කිව්වා. දැන් කුසරංජුරෝ ඈත් ගාලේ ඉන්නවා. දැන් අර පබාවති ඈත් ගාල පැත්තෙන් යනකොට අනිත් පැත්ත බලාගෙන යන්නේ. හොඳට මූණ බලන්න ඕන ගොන්න ඇත් බෙට් එකකින් ගැව්වා. පිටිපස බලච්චි විතරක් කියලා. යසෝදරා කියන ස්වාමීනි, මං ඉදා එහෙම කිව්වේ දන්නේ නැතුව. ඔබ මගේ ස්වාමියා කියලා දන්නේ නැතුව මට කියුනේ කිව්වා. මට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ කියනවා, ඊළඟට ඔය අස්සාලෙත් ගියා. ඊළඟට පොකුණක් අස්සේ කියනම් පොකුණට ගෙන්නන්න එන්න ඔබ පොකුණ ළඟ හිටපන්කෝ අම්මා. දැන් පොකුණේ කොලයක් අස්සේ ඉන්නවා. ඇත්තටම බලන්න කෙල්ලෙක්ගේ මෝනක් බලන්න බෝධිසත්ව විඳපු දුක පුදුමාදර කතාවක් මේ කුස ජාතකේ. ඊට පස්සේ දැන් අම්මා කිව්වා, ඔබ කලබල කරන්න එපා, පොඩ්ඩක් බලාපන්. කුස රජුරන් ඉවසුමක් නෑ. වර් පබාවති මලක් කඩන්න හදනකොට මේ අර නෙළුම් කොලේ අනිත් පැත්ත දාලා ඔළුව දැම්ම උඩට. අර කෙල්ල බය වුණා. හරි බයයි, බය වුණා.

ස්වාමියාගෙන් වැඩගන්න නීච පවුලක අයද අපි කියලවා තිගේ හිස පැලී කිව්වා. ස්වාමියාගෙන් වැඩගන්නේ ටොසකෝ මම වැඩගන්නවනේ කුස අච්චුර ඇවිල්ලා කරන්නේ. අපි දැන් ගිහිල්ලා සමාව ගමු කිව්වා. අම්මලා ඔක්කොම එනවා. දැන් කුස රජුර දන්නව වෙනදී කුස රජුරෝ තියෙන වලන් හැලි වලන් ඔක්කොම හෝදලා හෝදලා හෝදලා දෙලි වතුර ටිකයි මඩයි ඔක්කොම කුසියේ ඉස්සා. ඊ අලු ටිකක් දිය කරලා ඉස්සා. මඩත් ඉස්සා. ඊළ කෙලවරේ වෙලා වලන්දක් හොදන් එනවා. පිටිපස්සෙන් එනවා පබාවති. අනේ ස්වාමී මට සමාවෙන්න. කවුද බලන්නේ දැන්? ඕනම තැනක වැඳගෙන යන කල් තමයි රෙස්පෙක්ට්. හොඳට බලන්නකෝ. එයාට තැනක් දෙන තාක් රෙස්පෙක්ට්. එයාව අත්හැරියද එයා දැනගන්න. ඔක තමයි ලෝකයේ ස්වභාවය. මට සමාව දෙන්නකෝ. එහෙනම් ඇවිල්ලා සමාව ගනින් කිව්වා. දැන් අර දෙල්ලි ගොඩ මැද ලිස්සලා වැටිලා දෙල්ලි ගාගෙන ඇවිල්ලා සමාව ගත්තා. සමාව දුන්නා. කිව්ව බයි වෙන්න පමන් ඉන්නවා. කුසරජ්ජරන්ට සිංහස්වරී තියෙනවා. කුසරජ්ජරු හයියෙන් කෑ ගැහුවොත් අන්න ඒ කන් අඩි පැලෙනවා. මිනිසුන්ගේ කන් අඩි පැලෙනවා. කුසරජ්ජරු කතා කළොත් සිංහස්වරී තියෙනවා. කුසරජ්ජරු ඇතා පිට නැගලා පබාවතිය පිටිපස්සෙන් තියාගෙන ගිහිල්ලා අහං කුසෝ කියලා අර පිරිස මැද මම කුසරජ්ජරු කියලා කෑ ගැහුවා. කෑගානට හිසුලුලු අත දිව්වා රජවරු. ආපහු පස්සේ ඔක්කොම ගෙනල්ලා ඒ පබාවතිට නංගිල හත් දෙනෙක් ඉතින් හත් දෙනා විවාහ කරලා දුන්නා. සක්දිනිදු අෂ්ටවංක මාණික්කය වෛරුඩි මාණික්කයක් ඇතුලේ සිදුරු අටක් තියෙනවා. ඒ මාණික්කය ගෙනල්ලා කුසරජ්ජුරන්ගේ මේ කරේ පැළඳුවා. ඒ කරේ පැළඳුවාට පස්සේ ඒ රශ්මිය මූණට වැටෙනකොට මූණ ලස්සනට පේනවා. කැවුමක් වගේ පේන්නේ නැහැ. අෂ්ටවංක මාණික්කය පබාවති කුසරජ්ජුර එකළඟ තිබ්බමන් දෙවි කෙනෙක් එක්ක දිව්‍යාංගනාවක් ඉන්නවා වගේ. කවදාවත් මැරෙන කල්වත් පබාවතිය කුසරජ්ජුරන්ගේ කැවුම් මූණ දැකලා නැහැ. ඒ මැණිකේ අනුභවිත. ඒ මැණික දැන් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? අයියෝ මිහින්තලාවේ. මිහින්තලාවේ කොහෙද තියෙන්නේ? මිහින්තලා මහ සෑයි. ඇයි එහෙම තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව ඒ මැණිකේ ඇතුලේ සිදුරේ තැන්පත් කළා තමයි මිහින්තලා සෑය ඇතුලේ ධාතු නිදානේදී. දැන් ඕකනේ කතාව. පබාවතිගේ කතාවේ මේ බලන්න. පිරිනිවන් පාන මොහොතේ ඒ යසෝදරා උත්තමාවිය බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත්තා. සමාව අරන් කියනවා මේ විදිහට. දැන් කියනවා කුසරජු මාගේ රාජ්‍යයට පැමිණි සත් මාස පුරාම මම සයනේක නොසැතපීමි. එච්චර අමනාප වුණත් පබාවති කුසරජ්ජරු තමන්ගේ රාජධානියට ආවා කියලා දැනගත්තක මම බිම පැදුරක් දාලා නිදාගත්තා. බිම සැතපු නෙමි මාගේ වරදක් නිසා නොව ස්වාමීගේ සසර කර්මයක් නිසා දාසේ කුසේ මෙහෙවර කර කර දවසින් දවස ගන්නා දුක් බල බලා මා හැඬුවෙමි. මාගේ තෙත් ගතිය විමසනු පිණිස පඩිපෙළ පාමුල වසුන් කදත් සමග වැටෙද්දී ඒ හඬ අසා මා පපුවේ අත්ගස ගසා යහන් ගබඩාවේ කඳුළු ධාරා වගුරුවමින් දිව්වෙමි. මා එතරම් පක්ෂපාති වෙමි. ඒ හැඳීමම ආදරයට සාක්ෂියයි. මාගේ සිත ගැනීමට කුසරජු විසින් ප්‍රණීත ප්‍රණීත භෝජන උයව උයවා මා හට එව්වෝය. ස්වාමියා පිසින ආහාර ස්ත්‍රී භුක්ති විඳීම ස්ත්‍රී ධර්මය වරදවා ගැනීමක් යැයි සත්පුරුෂ ලෝකයේ සලකත් පිරිමියා හදලා දෙන එක කන එක. ලෙඩක් දුකක් අසනීපයක් නැතුව තමාගේ කුසීත බව නිසාම බොවියල දියන් මට කියල වගේ කියන ඒවා ස්ත්‍රී ධර්මයේ වරදවා ගැනීම. මා කිසි දිනක කුසරජු පිසු ආහාර නොවැළඳුවෙමි. ගබඩාවට කෑම යවුවට කාමරේට මම කෑවේ නෑ කියනවා. කුසරජ්ජු එවන ආහාර 16ට දී 16ගේ ආහාර මම අනුභව කෙලෙමි. පබාවති. කුසරජ්ජු දංකුඩ කෑවත් එය මම කන 16 ආහාරයට වැඩිය රසවත් කියනවා. 16 බොද්දුන එතරම් නීරසයි. ස්වාමියා පිසින ආහාර නොවලඳා මම 16 ආහාරය ගත්තෙමි. රූප මදේ මත්ව සිටියත් එදා මම ස්වාමියාට සෙනෙහසින්ම පක්ෂව සිටියෙමි. කර්ම බලයෙන් එක්වන්නට සිත් නොදුන්නත් සිතින් පක්ෂව සිටියෙමි. මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ට අකමැතිව හිටපු ජීවිතේ මෙච්චර ආදරේ වෙනුවෙන් දුක් විඳනා. පක්ෂව සිටිද්දී කොච්චර ඇහැ දුක් විඳින්නේ ඇතිද? යසෝදරා කවදාවත් ස්වාමියාගෙන් වැඩ අරන්නේ නැහැ. යසෝදරා ඒ යසෝදරාවට වන්දනා කළ යුතුයි. ඊට පස්සේ පින්වතුනි මේ විදිහට සංසාරේ අනේක විද මං ඔබ වහන්සේ වෙනුවෙන් මෙච්චර කැපවීම කළා. මාගේ කැපවීම මාගේ මම දානයට ඉදිරිපත් වීම තුළින් ඔබ වහන්සේගේ පාරමී පිරුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ ඉක්මනින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ යසෝදරා භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානවා දකින්න කැමති නැහැ. ඒ නිසා මේ යසෝදරාන්ට පිරිනුවම් පාන්න අවසර දෙන්න කිව්වා. යසෝදරා එහෙනම් පිරිනුවම් පාන්න කලින් ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න. යසෝදරා ඔබට මහා අභිඥා තියෙනවා. ඔබ මෙතික් කාලයක් අභිඥා දක්වලා නැහැ. ඔබගේ මේ අවසාන වතාවේ දිව මිනිසුන්ට හිතසුව පිණිස ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න කිව්වා. ඒ යසෝදරා උත්තමාවිය භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළ මේ ආකාශයට පැන නැගිලා එක වගේ භික්ෂුණීන් 1000ක් මවනවා. යසෝදරාව 1000යි 1000ක් වින්දලා එක්කෙනෙක් වෙනවා. මහසේ සක්මන් කරනවා. එක වෙලාවක ගුරුළු වේශයක් මවාගෙන මේ පෘථුවියම පියාපත් දෙකෙන් වහලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තමන්ගේ ඒ ගුරුලාගේ තුඩ තියලා හොටේ තුඩ තියලා වන්දනා කළා. නාගයෝ බය වෙනකොට කිව්වා බය වෙන්න එපා මා යසෝදරා. ඇතෙක්ගේ වේශයක් කරන් කුංචනාද කළා. ඒ යසෝදරා ඉරිදී දස දහසක් ලෝක ධාතු වලට කුංචනාද හඳින්ද. ඒ යසෝදරා අපි උඩ ඉඳලා මොහොඳ බලනවා වගේ බිමේ ඉන්න හිටු අහසේ මොහොඳ පේනවා. ඒ මොහොඳේ පීනන ලොකු මාළුවෙක් වගේ යසෝදරා එකපාරම ඉරමඩල අතට අරගෙන පෙන්නවා. සඳමඩල අතට අරගෙන පෙන්නවා. යසෝදරා ස්ත්‍රියකගේ ආනුභාවය බලන්ඩ ඉරහඳ අත ගන්නවා. මේ යසෝදරා ඊටසේ කොපාරම සක්දිවිඳුගේ විමානේ මැව්වා. සක්දිවිඳුට හිතාගන්න බෑ හරි සක්‍ර විමානේ මේකද මේකද තවතිසාව මේකද මේකද කියලා හොයාගන්න බෑ. සක්දිව විමන මැව්වා. සක්දිවිඳු විදියට පෙනී හිටියා. දෙවිවරුන් හොයාගන්න බෑ ඇත්ත සක්දිවිඳු මේද මේද. මහා බ්‍රහ්මයා විදියට පෙනී සිටියා. සියලු බ්‍රහ්මියෝ වැන්දා. බ්‍රහ්මයෝ දන්නේ මේ බ්‍රහ්මයා කොහෙන්ද ආවේ කියලා. ඇයි කියනවා මම යසෝදරා. මා යසෝදරා. අනේක විද ඉරිදි ප්‍රාන්තිහාරය පාලා. ඒ යසෝදරා උත්තමාවිය. කියනවා මම භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ රාහුල මාතා. මම යසෝදරා. මන් දැන් සසරින් නිදහස් වුණා. මේ මගේ අන්තිම දැක්මයි උඹලාට. එදා තමයි යසෝදරාවන්ට දම් බෙදපු අය ඒ වගේම දිවි දේවතාවුන් වහන්සේලා යසෝදරා උත්තමාවිය මෙච්චර ආනුභාවයි කියලා දැනගත්තේ. ඊර්වසි යසෝදරා උත්තමාවිය ආකාශයෙන් බැහැලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳිනවා. වැඳලා පිටිපස්සට යනවා. භාග්‍යතුන් වහන්සේ පියවර කිහිපයක් ගියා. ඒ විහිරේ කෙළවර දක්වාම සංඝයා යසෝදරා පිටිපස්සෙ ගියා. 1000 භික්ෂුණීන් සමග භික්ෂුණී ආරාමයට ගියේ යසෝදරා. එදා රෑ අර්ධ පර්යන්කින් ඉඳගෙන භාවනාවට සමවෙත වුණා. එහෙම පිරිනමක් පෑවා. මෙහි මඩල කම්පා වුණා. ආයිත් පිපිල තිබ්බ මල් ගොඩාක් බිමට වැටුණා. ලෝකේ පවිත්‍රයයි සම්මත මල් තියෙනවද? ඒ සුදු නෙළුම් සමම් පිච්චාදී ඒ මල් හැකිලි ගියා. ඒ යසෝදරා උත්තමාවිය පිරිනමක් පෑවේ ඉඳගෙන ඉද්දී. ඉඳගෙන ඉන්නීරියව පිරිනමක් පෑවේ. ඒ යසෝදරා උත්තමාවියගේ පිරිනමක් පෑමෙන් බොහෝ දෙනා ශෝක වුණා. සඳුන්දර ගිනල්ල සඳුන්දර සෑයේ යසෝදරාගේ දෙහි තැන්පත් කළා. භාග්‍යතුන් වහන්සේ අතට ගත්ත සමම් මල් මිටක් යසෝදරාවගේ ආදාන චිතකයට ඉස්සා. මේ යසෝදරා සංසාරේ චද්දන්ත හස්තියා වෙලා මහ බෝධිසත්වයෝ දල කපාගෙන ගියාට පස්සේ මැරුණට පස්සේ ඇතා. ඒ ඇතින්න කැලී තියෙන දර ඔක්කොම ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා තියලා ඇතා ඒ දර උඩට දාලා මැරිච්ච තමන්ගේ ස්වාමියා. ඇතින්නියෝ දස දාහක් සමග ඒ ඇතා උපස්ථාන කරපු පසේ බුදුරජාණන් වහන්සේලා පන්සියක් ඉස්සරහා ඒ චද්දන්ත ඇතාගේ ඇතින්නේ ඒ ඇත් දේහයේ ආදාහනය කළා ගිනි තියලා ඇතින්නියක් වෙලා ඉද්දී. ඒ පිනේ යසෝදරාට තියෙනවා. යසෝදරාගේ ආදාහනයේදී බුදුරජාණන් වහන්සේ මල් මිටක් ඉස්සා. ඒ චිත්තකයේ දැල්ලුණයි බේම පිරිමියෙක් ගිනි තිබ්බේ නෑ. ආදාහනෙන් භස්මාවශේෂ ඉතුරු වුණා. පිරිමියෙක් කැල්ලුවේ නෑ. යසෝදරා මහා සෑය කියලා ස්තූපයක් ඇදුව රජගහනුවර. බොහෝ දෙනා රාහුල මාතා යසෝදරා බද්ද කච්චායනා ඇයට බොහෝ උපස්ථාන කළා. ඒ යසෝදරා රහත් තෙරණියගේ ස්තූපයට වැඳල පොඳලා දහස් ගණන් දෙව්ලොව ගියා. මේ ලෝකේ පවිත්‍ර ස්ත්‍රී කුමරි බඹසර තියෙන පතිවෘතාව තියෙන ස්ත්‍රී යසෝදරා උත්තමාවියගේ සෑය වඳින් නැතුව ගියාද? ජීවිතේ කිලිසාගත් අය සෑමලුවේ ඇසිරුණාද? එදාට යසෝදරා සෑය ගරා වැටිලා ගියා. යසෝදරා මහා සෑයක් තිබ්බා කියලා අපිත් මේ බණපොත් කියවන උට දන්නේ. මම දඹදිව මිනිස්සු අරගෙන ගිහිල්ලා තිනු අවුරුදු ගණනාවක්. මිනිස්සු 2500කට වැඩිය මිනිස්සු වන්දවල තිනවා දඹදිව. මමත් දන්නේ රජගහනුවර යසෝදරා සෑයක් තිනවා කියලා. බණපොතේ තියෙනවා. කොතන තිබ්බද දන්නේ. ඒ අතීතෙහිම මැකිලා ගියා. මිනිස්සු යසෝදරා විනුවෙන් විකාර කවි කිව්වා. විකාර සින්දු හැදුවා. විකාර චිත්‍රපට හැදුවා. යසෝදරා උත්තමාවියගේ නිකිලෙස් ගී ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණිවිඩේ සමාජයට ගියේ නෑ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරවපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. පහනක් තැබිය යුතුයි. පැන් ටිකක් තැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකක් පිරිත් පැන්. එච්චර පතිවරතාව. එච්චර බඹසර. බඹසර වෙනුවෙන් යසෝදරාට ජීවිතේ පිදිය යුතුයි. ගොඩාක් ස්ත්‍රීන්ට තියෙනවානේ කළු කුමාර දෝෂය, තනි කන් දෝෂය. එහෙම වුණාම තමයි ස්ත්‍රීන්ට දරුවෝ නැති වෙන්නේ. ඇඟ බර ගතිය එන්නේ. ගොඩාක් කාන්තාවගේ ශරීරවලින් අමනුෂ්‍ය කාම සේවනය ලැබෙනවා. ඒකට තමයි තනි කන් දෝෂය කියන්නේ. එක ගෑන් ළමයෙකුට එහෙම වෙලා එයාට මේක නතර කරගන්න බැහැ. එයාට දැනෙන ඇඟට කවුරු හරි එනවා කියලා. එයා මේ උදේ ජාතකයේ කියවලා යසෝදරා උත්තමාවිය සිහි කරලා දවසක් ඇඟට එද්දී යසෝදරා උත්තමාවිය සසරේ අවුරුදු 700ක් මහබෝධිසත්වයෙක් එක්ක බඹසරව එක ඇඳේ හිටපු බව සත්‍යයි. සත්‍යානුභවයෙන් මගේ මේ ඇඟින් කාම සැපී ලබන මේ අමනුෂ්‍යයා දුරින්ම දුර වේවා කියලා හිතනකොටම අර පත්තරයකට ගින්දරක් ඇවිලුණා වගේ එහෙම ඇවිල්ලා මේ අමනුෂ්‍යයා පිච්චිලා ගිහිල්ලා අදට වසර ගණනාවක් වෙනවා. අදටත් අමනුෂ්‍ය උදුරු නැහැ. කොහොමද සත්‍ය ක්‍රියාව? පින්වතුනි, බඹසර රැක්කේ යසෝදරානේ. බඹසර රැක්කේ යසෝදරාය කියලා නෙවෙයි. නමුත් ඒක සිහි කිරීම එච්චර අනුභවයක් නම් බඹසර රැකපු යසෝදරාව සත්‍යක්‍රියා කරනකොට සක්‍රියා කොහොමද ආසනේ ඉන්නේ? කොහොමද ඉන්නේ? ඒ නිසා සෑම මෑණියන් වහන්සේ නමක්ම යසෝදරා උත්තමාවිය තමන්ගේ ජීවිතයට පහනක් කරගත යුතුයි. සෑම ගෙදරකම සිරියා කාන්තාව සිටිය යුතුයි. යසෝදරාට වඳිනයිට කරදර ඇති වෙන්නේ. පින් තියෙන අය කොයින් හරි සංසාරේ යසෝදරා මහරහත් තෙරණිය ඈත ඉඳලා හරි දැක්ක කට්ටියක් බිහි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති යසෝදරා මහසෑය බිහි වුණේ. ඉතින් අර යසෝදරා උත්තමාව හරි ආනුභාව සම්පන්නයිනේ. සියලු දෙනා වැඳිය පිදිය යුතුයිනේ. යසෝදරාව අපේ ලෝකෙන් ඈත්. මම ඇවිල්ලා දැන් සෑමලුවේ පැදකුණ කරනකොට මම දැක්ක මෙහි රොත්ත ඉන්නවා. සෑමලුවේ හිස්ස තියෙනවා. මේ යසෝදරා උත්තමාවි නමින් දිකල්ලා තියෙන සෑහෙත් අනුභවයේ තියෙනවා. මේ රූපවාහිනියෙන් හරි මාධ්‍යෙන් හරි බණහන යසෝදරා උත්තමාවියට පැහැදිච්ච කෙනෙක් ඉන්නවා නම් මැරෙන්න කලින් ජීවිතේට එකම එක දවසක්වත් මේ භූමියට ඇවිල්ලා වැඳ බුදා ගන්න. මේ එකෙල්ලේ බැලිය නොහැකි සොඳුරු රූපයකින් හෙබි යසෝදරා උත්තමාවියගේ ප්‍රතිමාව ළඟ දණින් වැටෙන්න මේ උතුම් සෑහෙත වන්දනා කරන්න කර්ම ගෙවෙනවා. ඔය තනිකන් දෝෂ තියෙන අය මේ උත්තමාවියගේ ගුණ සත්‍යම් ක්‍රියා කර කර මේ ජාතකතා කියවලා තමන්ම සත්‍යක්‍රියාව හදාගන්න. ඒ සත්‍යක්‍රියා කර කර පූජා පැවැත්විය යුතුයි. නැත්තම් මේ තනිකන් දෝෂ කළු කුමාර දෝෂවලට විසඳුන්නේ නැත. ඒවා ඉන්නේ තනිකමත් එක්ක. හිතනවා මට කවුරුත් නැහැ, මං ගැන කවුරුත් බලන්නේ නැහැ, මං තනි වෙලා, මං ගැන අනිත් අයට තේරෙන්නේ නැහැ. ඔය සිතිවිල්ලෙන් තමයි කළු කුමාරය එන්නේ. ඊළඟට සංසාරේ වැරදි කාම සේවනය කළ තීමේ විපාකයක් විදිහට යෝන් ශරීරයට එන්නේ. දීසින් යంత్ర මන්ත්‍ර වලින් අරින්ට අමාරුයි. මේකට තියෙන්නේම ඒ කාන්තාවන් මොනව කරන්නද? සංසාරේ වැරදි ජීවනේ කාට කියන්නද? ශෝක වෙන්නද? අඬ අඬ ශෝක වෙලා ඇති ඵලය කිම? ඒ නිසා දැන් තියෙන්නේ ඉක්මනට හදාගන්න. වැරදුන සසර ආය අදින්න බෑ. ඒ නිසා මෙන්න උත්තමාවියක් ඉන්නවා. වරද්දාගත්තේ නැති එක්කෙනෙක් හරි ඉන්නවනේ. දෙයනේ අසංකේය හතරක් වරද්දාගෙන නැහෙනේ. එක්කු බඹසර රකින්නවා නැත්තම් පතිවෘතාව. ඒ උත්තමාවියගේ නම සිහි කර කර වඳින්න. නම සිහි කර කර වඳින්න. විවාහ වෙන ජෝඩු පිටින් ඇවිල්ලා ප්‍රතිඥා දෙන්න තැන නෙමෙයි යසෝදරාව. අනේ ඔබ වහන්සේගේ ආනුභාවයෙන් අපේ පෞල් ජීවිතේ පතිවෘතාවෙන් රැගෙන යන ආශිර්වාද ලැබේවා කියලා. බලන්ට පින් උල්පතක් තියෙද්දි, පුණ්‍යස්කන්ධයක් පින් කරගන්න රන් ආකරයක් තියෙද්දි, ඒ රන් ආකරේ දිහා නොබලා ඒකට පිටපස්ස හරවගෙන හිඟාකකා ඉන්නවා ලෝකයේ මිනිස්සු. හිඟාකකා ඉන්නවා රන් ආකරයකට පිටපස්ස හරවලා පවිත උත්තමාවයක් සිටිද්දි. කොයි ආගමේද, කොයි ජාතියේද, කොයි රටේද මෙතරම් ගුණ කිව හැකි ස්ත්‍රී රත්නයක් මහරහත් තෙරණියක් සිටින්නේ? මෙතරම් පවිත්‍ර මෙතරම් නිකෙලෙස් මෙතරම් ආනුභාව සම්පන්නව මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා අභිඥා තියෙන ශ්‍රාවකයෝ හතර දෙනාගෙන් එක්කෙනෙක් මේ යසෝදරා උත්තමාවිය. ඒ නිසා මේ කතා කියනකොට ශෝක කරන්න එපා. වැරදිච්ච අය ඇති, ගොඩක් අයට වරදිනවා. ශෝක කරන්න එපා. අවසානයේ මම බණක් කියන්නම්. අවසාන බණ. ඒ තමයි ඔයාලා සරණ යන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න එපා නිගණ්ඨයා. ගොඩක් අය සරණ ගිහිල්ලා තියෙන නිගණ්ඨයා. කොහොමද ඒක හොයාගන්නේ? බුදුරජාණන් වහන්සේ අහන ගාමිණී නිගණ්ඨ කොහොමද බණ කියන්නේ? නිගණ්ඨ බණ කියන්නේ පව් කළොත් අපා යනවා, ගැලවිල්ලක් නැහැ. ඊට පස්සේ ඒ ශ්‍රාවකයෝන්ගේ අතින් පව් වෙලා තියෙනවනේ. ශ්‍රාවකයෝ හැමදාම හිත හිතා ඉන්නවා, මං අතින් සත්තු මැරුණා, හොරකම් කෙරුණා, වැරදි කාම සේවනය කෙරුණා, බොරු කියුණා, අනේ අපි දැන් අපාය යන්නේ, අපිට වෙච්ච වැඩි කික ශෝක කර කර ඉන්නවා, මැරිලා ගිහලා අපායෙම යනවා දෘෂ්ටි නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ගාමිණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ එයාගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වැරදි කරන්න එපා කියලා තියෙනවා. නමුත් මං අතින් වැරද්දක් වුණා. වැරද්දක් කොනේකට දුක් වෙවි හිටියා කියලා වැරද්ද නොකළා වෙන්නේ නැහැ. ඒ නිසා මං අද ඉඳලා හදා ගන්නවා කියලා ඒ වැරද්දෙන් එදා ඉඳලා වැළකී වාසය කරනවා. ගාමිණී එයාට මේ නිවන් මාර්ගය දිනු කරන්න පුළුවන්. දැන් බලන්න ඔයාලා සරණ ගිහිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේද නිගණ්ඨයාද කියලා. නිගණ්ඨයා සරණ ගිහිල්ලා නම් වෙච්චි වැරදි හිත හිතා පසුතැවිලි ඉඳි. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් වෙච්චි වැරදි හදාගෙන සතුටෙන් අලුතෙන් ජීවිතය ආරම්භ කරයි. පැහැදිලිද මං කියන එක? දැන් බලන්න තමන් සරණ ගිහිල්ලා තියෙන්නේ කවුද කියලා. සමහර කොල්ලෝ ඉන්නවා හරියට දුකසී. බඹසර රකින්න බෑ. අපිටත් ඇවිල්ලා කියනවා බඹසර රකින්න බෑ ස්වාමී. හරි දුකින්. ඉතින් රකින්න බෑ නම් පන්සල් රැකපන්. මේ බුද්ධ ශාසනයේ තියෙන දුකින් ඉන්න නෙවෙයි. මේ බුදු සසුන තියෙන දුකින් ඉන්න නෙවෙයි. මේ බුදු සසුන තියෙන දුක් දුරු කරවන්න. දුක් දුරු කරවන්නයි බුද්ධ ශාසනයේ තියෙන. ශෝක විනේක, සන්තාප විනේක, වැළපී වැළපී ඉන්න එකෙන් වෙන්නේ බුදු සරණ අත්හැරෙන එක. ගොඩාක් අය බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වට ඇත්තටම සරණ ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා අලුත් වෙනවා. අද ඉඳලා අලුත් වෙනවා. විච්ච වැරදි ඔක්කොම අමතක කරනවා. මේ උත්තමාවියලා ප්‍රතිඥා දෙනවා. මේ උත්තමාවියගේ අනුභවයෙන් පිහිට ගන්නවා. ඒ නිසා යසෝදරා මහරහත් තෙරණිය ආයෙත් මේ ලක්දිරණට වැඩම කළා. ආයෙත් යසෝදරා රහත් තෙරණිය අපි ඉදිරියට වැඩම කළා. ඒ උත්තමාවිය වැඩ ඉන්න වෙලාවේ පව් දුරු කරගන්න, කුසල් උපදව ගන්න, පිං කරගන්න ගෞතම බුද්ධ ශාසනයේ අනුත්තරී කාන්තා රත්නය වූ මහා නිකලෙස් රාහුල මාතා යසෝදරා උත්තමාවියට නමස්කාර වේවා. සාදු. යසෝදරා රහත් තෙරණියගේ පිවිතුරු ජීවිතයේ ආනුභවයෙන් බඹසර රකින බඹසර කැමැති අයගේ බඹසර සීලය සුරකේවා. සාදු. සාදු. ඉරුසඳු තේජස අභිභවා මහා තේජසක් ඇති පතිවෘතාවිත් බඹසරේ තේජස ඇති යසෝදරා උත්තමාගේ තේජසය අනුභවේ බඹසර රකින අයට තියෙන බඹසර උවදුරු දුරින්ම දුරු වේවා. යසෝදරා උත්තමාවියගේ පතිවෘතාවේ අනුභව බලෙන් ගිහි ජීවිතේ විවාහ ජීවිත ගත කරන අයට ඒ පවුල් ජීවිතවල අරුබුදයක් නැතුව සැනසිල්ලේ එකිනෙකා ප්‍රියසින් වාසය බලමින් වාසය කරන්ට යසෝදරා උත්තමාවියගේ ආශිර්වාද සැලසේවා. අපිටත් පිවිතුරු ජීවිතයක් ඇති කරගෙන නිකිලෙස් හද මනලක් වින්ත වාසනාව වේවා. ඒ වගේම කවුරු හරි පින් ඇති කෙනෙක් කවියක් ලියලා ඉවලා ඒ කවියේ තියෙනවා ඒක හොඳ ප්‍රාර්ථනාවක්. තුන් කල්හිම විකසිත පියුමන් යසෝදරාවන් පිදුමට වේවා. නිකිලෙස් වී මගේ සිත දිනකදී ඉන් එක් පියුමක් වේවා. මේ ලෝකයේ තියෙන හැම මලක්ම යසෝදරාවන්ට පිදේවා. මගේ හිතත් නිකිලෙස් වෙලා ඒ මල් අතර එක මලක් වේවා. ඒ නිසා සුදු නෙළුම් මල්, සමන් මල් වගේ පවිත්‍ර මල් නිතර පුදන්ට. ඔය ලැබිච්ච යසෝදරා උත්තමාවියගේ පින්තූරය, ඔය ලැබිච්ච පින්තූරය හැම ගෙදරකම වඳින්ට. පුළුවන් අය මුද්‍රණය කරලා බෙදාරින්ට. ශ්‍රද්ධා රූපවාහිනියේ ආට්වක් එක තියෙනවා, ගෙන්න ගන්න පුළුවන්. මේ ලංකාවේ හැම ගෙදරකම යසෝදරාවන්ට පානම් දැල්වෙන්න හදන්න. මේ කරදර ගොඩක් දුර වී පින්වත් දරු උපදී. මේ ලෝකෙ වෙනස් වෙලා ටික දුරකට හරි. ඇයි මේ කලවතුරකින් මෙහෙම හරි දවසක් උදා වුණානේ? උදා වුණ නැත් දඳවාගේ දවසක් උදා වුණා. ඉතින් ඒ නිසා මෑණියන් වහන්සේලා නිතර නිතර ප්‍රජාපති උත්තමාවියත් යසෝදරාවත් වර්ණනා කරන්ට. දුක් විඳගෙන අන් අයගේ දුක් දුරු කරපු පටාචාරව වර්ණනා කරන්ට. අපි ඉන්නව රහතන් වහන්සේලා වර්ණනා කරන්ට. මේ මෑණියන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා වර්ණනා කරන්ට. අන් අයට ඒ රහත් මෑණින් වහන්සේලා වන්දනා කරවන්ට සලස්වන්ට. ඒක ඔබ වහන්සේලාගේ කර්තව්‍යයක්. ඉතින් ඒ නිසා එතකොට හැම රහතන් 80 මහා ශ්‍රාවකයෝ ගැන ඉගෙන ගත්තොත් කොහොමද? අපේ රටේ මිනිසුන්ට වෙච්ච සාපේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැනම තොරතුරු දන්නවා, 80 මහා ශ්‍රාවකයෝ ගැන දන්නේ නැහැ. නිකමට බලන්න, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නේද? ඒ නිසා මේ සාපෙන් ගැලවෙන්න ඕන අපි. ඒ නිසා අද දවසේ අපේ යසෝදරා රහත් උත්තමාවියට අපි වන්දනා කළා. අපි හිතෙන් වැඳා. ඔයාලා පෙරලි පෙරලි වැඳා. පුළුවන් අය කලබලයක් හදිසියක් නැත්තම් යන්න එපා එකපාරම. මේ මෑණියන් වහන්සේලා තව ටිකකින් පිරිත් කියනවා. ඊට කලින් ඒ අතර අතර ඇවිල්ලා යසෝදරා උත්තමාවිය වඳින්ට, ආයසරයක් වඳින්ට, ඒ සෑය වඳින්ට, පින්පුර ගන්න. මේ ලෝකේ කාන්තාවන් 350,000 ඉන්නවා. 350,000ම පාලල වැඳත් යසෝදරා උත්තමාවියට එකපාරක් වඳින වැඳුමින් 1000න් පංගුවක් තරම්වත් ඒක වටින්නේ. එච්චරම මේ යසෝදරා උත්තමාවිය පවිත්‍රයි. මේ යසෝදරා උත්තමාවිය ඒ කාලේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ උත්තමාවිය යන පාරදියා මිනිසු බලාගෙන ඉඳලා ඒ උත්තමාවියගේ සිරිපතුලට පෑගුණ දූවිලි ඇලා නළලි තිලක තියාගෙන තිනවා. ඒ කාලේ මිනිස්සු යසෝදරා වඩින මාවතේ දූවිලි තමයි තිලකයට තියාගෙන තියෙන්නේ. එච්චර පවිත්‍රයි මේ යසෝදරා උත්තමාවිය දන ගහන වැන්දේ බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා මහා බ්‍රහ්මයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපතුල් ළඟ දන ගහලා තියෙනවා ශක්‍රදේවීන්ද්‍රයා. මේ යසෝදරා උත්තමාවියගේ සිරිපා ළඟ දන ගහලා තියෙනවා විරුඩු විරෝපාක්ෂ වෛශ්‍රණ තතරාෂ්ට්‍ර සතරවරම් දෙවියෝ. මේ උත්තමාවියගේ ආධානයේ අටකුණ මුරකලා සෙම්පති දෙවරු. මේ අත්තමාවිය ගෞතම බුද්ධ ශාසනයේ මහා ආශ්චර්යමත් රහත්මේනි වහන්සේ රාහුල මහතා යසෝදරාවන්ට නමස්කාර වේවා. ඒනිසා ඕන් අද අපිට අංගුලිමාල සෑහි තියෙනවා. දැන් යසෝදරා උත්තමාවිය ඉන්නවා. ඔයාලා සරණක් නැති අය නෙවෙයි, සරණක් තියෙන අය. සරණ නැති කරගන්න එපා. ඉතින් නිතර වඳින්න අංගුලිමාල මහරහතන් වහන්සේගෙන් තේජස ගන්න වැරදි නැගීටින්න මේ යසෝදරා උත්තමාවියකින් පිවිතුරු බව අරන් යන්න. ඒනිසා වෙන්වත්නි අපි කාටත් ඒ යසෝදරා උත්තමාවියට පිදෙන මල් ආසනේ නිකලිස් මලක් වීමේ වාසනාව උදා වේවා. පින්වත්නි මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනී පටිගත කරලා විකාශනය කරන්න දායකත්වය දරලා තියෙන්නේ මහනුවර මැදවල පදිංචි පින්වත් රසිකා රාජකරුණා මෙනවිය, ඒ වගේම WG ප්‍රේමලතා මෑණියන් ඇතුළු ඥාතීත මිත්‍රාදී, කැනඩාවේ පදිංචි පින්වත් නිල්මිනි විජේසිංහ මහත්මිය සහ කිරිබත්කුඩ පදිංචි දිලේකා කෞසල්‍යා මහත්මිය විසින්. මීට වසර 5කට මිය පරලෝකී පියාණන්ට පින් දෙන්න කියනවා. ඉතින් අපි පළමුවෙන්ම පින් අනුමෝදන් කරමු. මේ පින් මහා බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්ම රාජවරු අනුමෝදන් විත්වා. ඒ වගේම අපගේ පින්වත් සක්දිවිඳුන් අනුමෝදන් විත්වා. විස්කන් දේවපුතු අනුමෝදන් විත්වා. මේ පින දතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දිව්‍යෝ අනුමෝදන් විත්වා. යසෝදරා උත්තමාවියට වැඳල පුදල වත් පිළිවෙත් කරලා දෙව්ලොව උපන් සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් විත්වා. සෙම්පති දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. මේ භූමිය රකින දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. යසෝදරා උත්තමාවියට පහන් සිත්තේති දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේලා අපිට දහමේ හැසිරෙන්න උපකාර කරත්වා, උවදුරු දුරු කරත්වා, දෙවියෝ අද මේ රැස් කරගත් අපමණ පින සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මිය පරලෝකී ඥාතීන් අනුමෝදන් වේවා. වසර 5කට පෙර මිය පරලෝකීය ජී රාජ කරුණා පියාණන්ට, ඒ වගේම මිය පරලෝකීය පියුමා පතිරණ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. කවුරුත් නමින් මිය ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. මම දවසක් ඉන්දියාවේ වන්දනාව යනකොට බස් එකේ යන ගමන් මේ යසෝදරා කවි ටික කී කියා ගියා. අඬා අඬා කියුවා. එදා තමයි මට හිතුනේ මගේ හිතට යසෝදරා උත්තමාවිය ගැන මොනවා හරි දැනෙනවා. මේ කවි කියනකොට මිනිසුන්ටත් මේ උත්තමාවිය ඉච්චර උතුම් කියලා දැනෙනවා නම් ඊටවස තමයි විටින් විටි කියන්න ගත්තේ. අවසානයේ මේ මහා උපහාර පූජාවට අපිටම අවස්ථාවක් ලැබුණා. අනේ ඒක මහා වාසනාවක්. ඉතින් ඒ නිසා ඒ යසෝදරා රහත් තෙරණිය අපි ජීවිතේට වැඩම්මේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායස සම්පන්නිය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්කම සඳහා උපකාර කරන සියලු ස්වාමීන් වහන්සේලාට සද්ධා රූපාණි මුල් කරගෙන සුබෝධි ස්වාමීන් වහන්සේ, තුළු සියලු ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම අනගාරිකා මෑණිවරු වෙනුවෙන් ගිලන් හලක් ගිලන් කුටි පෙළක් හිට උදේට මුල්ගල් තිබෙනවා. ඊට පස්සේ අනගාරිකා මෑණිවරුවෙන් අසපුල කුටි හැදෙනවා. කුටි හදන්න උදව් කරන්න පුළුවන් අය මේ මෑණියන් වහන්සේලාට. මේ කාන්තාව ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙනවා කියන එක අතිශයින් දුර්ලභයි. මේ ස්ත්‍රීන් විඳින දුක්ඛන්දරාව දිහා බැලුවට පස්සේ කසාවතත් දරාගෙන බුදුන් ඇඳගෙන ඉන්න මේ ජීවිත මැණික් වගේ. ඒ නිසා මේ අනගාරිකා මෑණිවරුන්ට සුවසීන්ද කුටි හදලා දෙන්න කැමතියි පිං කරගන්න. මේ අසුපුල්ට ඇවිල්ලා කතා බහ කරලා, මොකද අපි බණ කියලා යනවා, අපි මේවත් එක සම්බන්ධ වෙන්නේ නැහැ. ගිහි උපාසක උපාසිකාවෝ මේ අපිට අද කාලේ මේ ඒ කාලේ රහත් මේ නිවරු භික්ෂුණීන් වහන්සේලා මෙහෙම ඉඳ ඇති කියලා සේයාවක් වත් ඇති කරගන්න. අනාගතේට ඒව නැති වෙයි. ඔයාලගේ දරුවන්ට, ඔයාලගේ කෙල්ලන්ට බයිස්කෝප් නටන ටීවී එකේ ඉන්න, ඉන්ටර්නෙට් එකේ ඉන්න ගෑනු විතරක් පෙනේ. කසාවතක් දරාගත්ත, කිස් බහගත්ත ශ්‍රමණියක් පේන්නේ නැති වෙයි. ඒ ශ්‍රමණ රුව දකින්න සනස්වන්න මහ බෝධිසත්වයෝ පවා ශ්‍රමණ රුව දැක්කා. ඉතින් ඒ නිසා මේ ස්ථාන ඔයාලා රැකගන්න. ඉතින් ඒ නිසා ඒ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයට පින් අනුමෝදන් වේවා. සියලුම සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා. එවන් විශේෂයෙන් මේ අද දවසේ රැස් කරගත් ආනුභාව සම්පන්න පින ඒකාන්තෙන් අනුමෝදන් වෙලා මේ ලෝකෙට ව්‍යසනයක් පවතින මේ කොරෝනා වෛරසයේ මේ වසංගතය දුරින්ම දුරු වේවා, දුරින්ම දුරු වේවා, ආයි ලෙඩ නොවේවා, රෝගීන් සුවපත් වේවා, මේ ලක්දිරණට ඒ රෝගී නොපැමිණේවා. අපි තුනුරුවන්ගේ ආනුභාවේ, යශෝදරා උත්තමාවියගේ පවිත්‍ර ජීවිතය ආනුභාවේ මේ ව්‍යසන දුරින්ම දුරු වේවා.